වනාලි තර්ජන හේතුවෙන් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙන්න ගත්තේ අද ඊයේ පටන් නොවේ. ජනාවාස එන්නෙන්නටම වැඩි වෙද්දී වන අලින් ගම්බැදීම ඉහළ යන්නට පටන් ගත්තා. ක්‍රමවත් අලි වැටක් ඉදිකිරීමට බලධාරීන් පියවර නොගැනීම මීට එක් ප්‍රධාන හේතුවක් වුණා. එහෙත් එකිනෙකාට චෝදනා කරමින් බලධාරීන් පියවර නොගැනීම නිසාම අහිංසක ජීවිත රසක් අද වන විට වනාලි තර්ජනයට බිලි වී අවසන්. පසුගියදා මින්නේරිය සමකිපුර ගම්මානයට කඩාවැදුණු වනාලියකු පිළිබඳ වාර්තා කරන්නට සිංහ ප්‍රවෘත්ති ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රියන්ත රත්නායක සහභාගී වුණේ. ඔහුගේ අවසන් වාර්තාකරණය එය වනු ඇති බව නොදැන බවට සැකයක් නැහැ. සිංහ මාධ්‍යජාලය සමගෙක වූ ප්‍රියන්ත රත්නායක එදා මෙදා තුර උතුරු මැද පළාතේ ජනතා ගැටලු රැසක් වාර්තා කළා. මාධ්‍ය ආයතන රැසකට ප්‍රවෘත්ති ලබා දුන් ප්‍රියන්ත මාධ්‍ය වේදිකට එහා ගිය ගුණයෙන් සබිරි සැබෑ මනුෂ්‍යයෙක්. දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් වූ ප්‍රියන්ත සිංහ මාධ්‍යජාලයේ මෙන්ම මාධ්‍ය ආයතන රැසක වසරේ හොඳම වාර්තාකරුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ අපූර්ව මිනිසාගේ අකල් මරණය පිළිබඳ සහෝදර මාධ්‍යවේදීන් අදහස් පළ කළේ මේ අයුරින්. අපට අහිමි වෙච්ච ඒ මාධ්‍ය වේදී ගුණව ඔහු අපේ මිතුරෙක් ලැබදී සහෝදරයෙක් විදිහටයි අපිට පෙනෙන්නේ. මම සිංහස් දඹුල්ල වාර්තාකරුව මහින්ද රත්නායක ජනතාවට සේවය කරන්න තමයි ප්‍රියන්තී. නමුත් අවස්ථාවකට ගමේ ගම්වාසි ඉතුරු වුණා ප්‍රියන්ත නැති වුණා. මේකට පිළියමක් තිබිය යුතුයි. පුරවැසි මාධ්‍ය වේදී පිළිසිරින පුරවැසියා වෙන්නේ. අද ඔහු කරන්නේ දුෂ්කරත්වයක් බව රටේ ඉන්න බහුතරයක් දන්නේ නැහැ. සැප පුතුවකට මරණ දීලා ආලින්දේ ඉඳගෙන ප්‍රවෘත්ති ලොර්මි ප්‍රවෘත්ති ආවරණය කරන්න යන මාධ්‍ය වේදියා කොතරම් දුක් විඳිනවද කියන කාරණේ දන්නේ නැහැ. ප්‍රියන්තගේ මරණින් හෝ රටපුරා ඉන්න පුරවැසි මාධ්‍ය වේදී ගැන වගකීම් අවධානය යොමු කරනවා නම් මීට වඩා හොඳයි කියන මතේ මම ඉන්නවා. මම ජූත් සමන්ත පුත්තලම සිංහ වර්තන. ආදරණීය ප්‍රියන්ත මාධ්‍ය වේදිකු සහ දයාබර මිනිසෙකු ලෙස ඔබ රටට කළ මෙහෙවර සදානුස්මරණීයයි.